එතකොට මේ ආනාපාන සති භාවනාව ඍෂිවරු භාවනා යෝගියෝ ඉන්න ඍෂිවරු මේක වඩනවා. ඒකොල්ල මේ ආනාපාන සූත්‍රයේ දකින්න විවිධාකාර මට්ටම් වලට. මට මතකයි එක තාපසෙක් වඩලා තිබුණ ආනාපාන සති භාවනාව. එයා කියන මේ විශ්වයේ තියෙන මේ සියලුම දේවල් අන්තර්ගත වෙලා තියෙනවා කියලා ආනාපාන සතිය කියලා. ඒක කොහොමද ඒක උනේ කියලා සාකච්ඡා කරනකොට ආදාසලෙ මට පැහැදිලි වුණා මේ තථාගතයන් වහන්සේ මේ නිවනට එකම මාර්ගය මේ ආනාපාන සතිය කියලා කියනකොට සම්පූර්ණයෙන්ම මේ භවගාමි ජීවිතය නවත්තන්නේ උන්වහන්සේ සතර සතිපට්ඨානේ ආනාපාන සතිය තුලනේ. කාය අනුපස්සනයි උන්වහන්සේ දේශනා කරන මේ ආනාපාන සතිය. එතකොට මේ හැම දෙයක්ම අන්තර්ගත වෙලා තියෙනවා නම් ඒක අවබෝධ කරගන්න අපට තියෙන මේ ප්‍රඥාවේ දෝෂයක් මෙතන තියෙන්නේ. දැන් සමහර අයට ප්‍රශ්නයක් තියෙනවා මේ මම නිවන් දකින්න කැමති. හැබැයි මොන භාවනාව කොහොමද දන්නේ මේක කරන්නේ? කොයි විදියට දන්නේ මේ භාවනාව මට මේ නිවනට මේ ගැළපෙන්නේ? එම ප්‍රශ්න තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා සාකච්ඡා කළා මේ ගන්න ප්‍රමාණයත් අපි තීරණය කරන්නේ නැහැ. දාන ප්‍රමාණය තීරණය කරන්නේ නැහැ. දැන් මේකම බලාගෙන ඉන්න සමහරලාට වැඩියෙන් ගණනනවා. සමහරලාට අඩුවෙන් ගණනනවා. සමහරලාට ඈනුමක් යනකොට ලොකුවට කට ඇරලා අයියෙන් එළියට දානවා. හැබැයි හැමතිස්සෙම මේ විදිහට ලොකු ප්‍රමාණයක් එළියට දාන්නේ නැහැ. එතකොට එළියට දාන එකත් කයේ තීරණයක්. ඇතුළට ගන්න එකත් කයේ තීරණයක්. එතකොට මේක දිහා බලාගෙන ඉන්නකොට ඒ භාවනා යෝගියාට මේ විදර්ශනාවක් පාළ වෙනවා. මොකද්ද මේ විදර්ශනාව කියලා කිව්වේ? දැන් ඇතුළට ගන්න එකත් මට අදාළ නැත්තම් එළියට දාන එකත් මට අදාළ නැත්තම් ඒක ස්වයංක්‍රීයව සිදුවෙන ක්‍රියාකාරීත්වයක් නම් ඒ භාවනා යෝගියාට තේරෙනවා මේ ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන හයම දැන් ඇස කන දිව නාසය අන්න මේ අතරවෙනි ඉන්ද්‍රියට විතරනේ දැන් අපි මේ ආනාපාන කළේ. හැබැයි මේ ආයතන අයටම මෙහෙම ගනුදෙනුවක් තියෙනවා. දැන් උපාසක මාත්‍යා දැන් පාරේ ඇවිදගෙන යනකොට රූපයක් දකිනවා. ඇසින් රූපයක් දකිනවා. දැන් ඒ රූපේ ගන්න ප්‍රතිසතිය තීරණය කරන්නේ කවුද? ඇහනේ. දැන් උපාසක මාත්‍යා ඒක දැක්කා. දැක්ක පමණයි. කටි ආනවා මේ රතුපාට ගොඩ නැගිලා. ආ රතුපාට එකක් තිබුණා තමයි. තට්ටු කීයද? තට්ටු ගණන් කරන්න බැරි වුණා. එතන මේ වාහනයක් තිබුණාද කොළපාට? ඒකත් බලන්න බැරි වුණා. එතකොට මොනවද දැක්කේ? රතුපාට බිල්ඩිම විතරක් දැක්කා. එතකොට අපි මේ යන ගමන් අපට පේනකොට මේ ඈ දන්නවා මෙයාට ගන්න ඕනේ මෙච්චරයි. එයා ඒක ගන්නවා. ඒ වගේම ඈ දන්නවා ඒක අමතක කරන්න ඕනේ. කියන්නේ එළියට දාන්න ඕනේ කාලේ කොයි වෙලාවේද? එතකොට එයා ඒක එළියටත් දානවා. ඒක අමතක වෙලා නැහැ. ඇයි ඒක නැහැ? එතකොට මේ චක්කු ප්‍රසාදයේ කියන මේ ධර්මතාවය, මේ ගබඩාව, එහෙම නැත්නම් තැම්පතුව මේ හැම රූපයක්ම අරන් ඒකේ තැම්පත් කරලා ගබඩා කරලා කාලයක් යනකොට ඒකේ අත්තරනවා. ඇයි අත්තරින්නේ කියලා බැලුවොත් මේ ලෝකෙ හැමදේම අනිත්‍ය වෙනවා නිපාසක මාත්‍යා. අනිත්‍ය වෙන්නේ මේක නිට්ටිය වෙන ක්‍රමවේදයකුත් අනිත්‍ය වෙන ක්‍රමවේදයකුත් මේකේ පවතිනවා. එතකොට පෘථිවිය භ්‍රමණය වෙනවා. ඒක විශ්වාස නේද පාසම? එතකොට පෘථිවිය භ්‍රමණය වෙනවා. මේ ඔක්කොම කොහටද ඇදෙන්නේ? න්‍යාස්ටිට නේද ඇදෙන්නේ? න්‍යාස්ටිට ඇදිලා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම බාහිර වායු තරලේ තියෙන දේ ඔක්කොම න්‍යාස්ටිට ඇදීගෙන යනවා. එතකොට ගොඩාක් ගුණධර්ම වැඩෙන්න ඒගොල්ලෝ ඔක්කොම නිවෙනවනේ. නිවෙන්න කොහෙටද යන්නේ? ඉස්සරහට යන්න ඕනේ. කැළඹෙන්න ඒගොල්ලෝ ඈතට යනවා. නිවෙන්න මැදට යනවා. එතකොට ගොඩාක් හිමාලයට එහෙම නැත්නම් තපෝවණයට එහෙම නැත්නම් ගොඩාක් බෝධිසත්ත්ව ගුණධර්ම පුරණ කට්ටිය ඔක්කොම දඹදිව ඉපදෙන්නේ බුද්ධගයාව ඉපදෙන්නේ. ඇයි 550 ජාතකමේ බුද්ධගයාවේ තමයි තියෙන්නේ. එංගලන්තේ එහෙම නැත්නම් මේ උතුරු කොරියාවේ එහෙම ජාතක කතා නැහැ. ඔක්කොම තියෙන්නේ දඹදිව. ඇයි මේ බෝධිසත්ත්වරු ගුණධර්ම වඩනකොට ඒගොල්ලෝ න්‍යාස්තියට ලං වෙනවා? අසත්පුරුෂ ගුණධර්ම වඩනකොට ඒගොල්ල ඈත්ලා ලෝකේ අවසාන පැත්තට එනවා. එතකොට දැන් මේ ලෝකේ තියෙන ස්වභාවය කොහමද? නිවෙන්න ලං වෙනවා. කැළඹෙන්න හැත් වෙනවා. එතකොට මේක තමයි මේ විඥානයේ ස්වභාවය. මේ මා තලයෙන් නිර්මාණය වෙච්ච ඕනම එකක ඒකේ ගුණධර්ම පීඨනා වාගේ ඒකේ ගුණ පීඨනා වාගේ මේ විඥානයේ තියෙනවා කැළඹෙන්න නිවෙන්න ස්වභාවයකුත් මේ කැළඹෙන්න ඈත්න ස්වභාවයකුත් කැළඹීම නැතිවෙන්න නිවෙන ස්වභාවයකුත්. එතකොට දැන් මේ ඇස තමන්ට අවශ්‍ය දේ ගත්තනේ. රූපයක් දැක්කා. රතුපාට ගොඩ නැගිල්ලක් දැක්කා. ඒ ගත්ත රූපේ චක්කුවට ගත්තාම මේ චක්කුවේ රූපේ පවතිනවා නේද? පවතින තාක්කල එක මතක තියෙනවා. ඊයේ උදේ කොයි පැත්තෙන්ද ආවේ? අපි ආවේ මේ ආවල් දිසාවෙන්. මොනවද තිබුණේ? ලොකු ගාක් තිබුණානේ පෙරලිලා. ඒක හොඳට මතකයි. හැබැයි ඒ වගේ ලොකු ගාක් ගොඩාක් තිබුණා. ලොකු ගස් ගොඩාක් තිබුණා. හැබැයි ඒවා මතක නැහැ. ඇයි? ඒවා පෙරලිලා තිබුණේ නැහැ. බලන්න. අරක විශේෂ නිසා ඒක මතක තිබුණා. හැබැයි කාලයක් යනකොට දැන් මේක මතක තියාගෙන ඉන්න බෑනේ. අමතක වෙනවා. එතකොට මේ ලෝකේ අපට මතක තියාගන්න අවශ්‍යකුත් නැහැ. වමනාවෙන් බලන්න අවශ්‍යකුත් නැහැ. පේනවා, පේන දේ චක්කුවට එනවා, චක්කු ප්‍රසාදයට යනවා. ඒකේ කැළඹිච්ච ස්වභාවය. ඒක දැන් දැක්කේ, දැන් මතකේ තියෙනවා. ඒතකොට කැළඹිච්ච ස්වභාවය තියෙන තාක්කල් ඒක මතකේ තියෙනවා. ඒක පොඩ පොඩ මතකෙන් අයින් වෙනකොට කැළමෙන ස්වභාවය අඩු වෙනවා. චක්කුවේ න්‍යාස්තියට යනවා ඒක. නිවිල යනවා. නවත න්‍යාස්තිය ගොඩාක් කම්පණිය වැඩි වෙනකොට න්‍යාස්තිය තෙරපීම නිසා අර න්‍යාස්තියෙන් තියෙන දේ ඔක්කොම නැවත විසිරලා එළියට යනවා. දැන් මේ ක්‍රියාකාරීත්වය මේ ලෝකේ නොකඩවාම සෑම මොහොතක් ගානේ සිදුවෙමින් පවතින ධර්මතාවය. තාපසයකට කවදාවත් මේ ලෝකේ එකක් දැනගෙන මතක තියාගන්න අවශ්‍යත් නැහැ. මතක තියාගත්තදී අමතක කරන්න දුක් විඳින අවශ්‍යත් නැහැ. ඇයි? මේක මතක හිටින්නෙත් ඉබේ අමතක වෙන්නෙත් ඉබේ. එතකොට කන දන්නවා අවශ්‍යදී ගන්න. එතන මම යනවා ධර්මයක් ඇයෙනවා. මම ඒක යනකොට පොඩ්ඩක් උවමනාවෙන් ආනවා. මොකද චතුරාර්ය සත්‍ය මේ කියන්නේ දුක දුක ඇතිවීමට හේතුව ඒක නිදාස් වෙන ක්‍රමවේ නිදාස් වීම. එතකොට දුක කියලා කියනවා රාම්ද්‍රෝ දුකට හේතුව කියලා කියන හේතුව කියලා එකක් නැහැ. ඒ හේතුව දුකමනේ. දුක කියලා එකක් නැත්නම් හේතුවක් නිර්මාණය වෙන්නේ නැහනේ. එතකොට නිදාස් වෙන ක්‍රමය ඒකත් අර දුකමයි. අර දුක නැති කරොත් ඒක තමයි නිදාසන ක්‍රමය. එතකොට මේ ලෝකේ චතුරාර්ය කියන්නේත් එකමයි. දුක කියන්නේත් දුකට හේතුව කියන්නේත් ඒක නිදාසන ක්‍රමය කියන්නේත් ඕකමනේ. දුක නිසා තමයි ඒකම තමයි හේතුව උනේ. දැන් ඒ දුකෙන් නිදාස් වෙන්න මං හදනවා කියන්නේ ඒකෙන් නෑින් වෙන්න ඕනේ. එතකොට ඒකමනේ හේතුව. ඒක නිදාස් කරන ක්‍රමෙත් ඒකමනේ නැති කරන්න ඕනේ. වෙන එකක් නැති කරාට ඒක හරියන්නේ නෑනේ. එතකොට දැන් ඒකම තමයි හේතුව උනේත් ඒකම තමයි ක්‍රමය උනේ. නිදාස කියන්නේ ඒකමනේ. ඒක අයින් වුණා කියලා කියන්නේ ඒකමනේ නිදාස උනේ. එහෙනම් මේ චතුරාර්ය කියලා මේ හතරක් ආන්දර දේශනා කළාට ඒ හතරෙන් එකයි කියන්නේ කියලා මම යන ගම විදර්ශනාවෙන් අර කාවගෙන යනවා. දැන් මේක මාස 3ක් තිස්සේ දැන් මේක ඔළුවේ වැඩ කරනවා. ඇයි? අරක වොමනාවෙන් ගත්තා. අන්න ප්‍රශ්නේ. වොමනාවෙන් ගත්ත නිසා මේ විඥාන ප්‍රසාදේ, චක්කු ප්‍රසාදේ, සෝත ප්‍රසාදේ, ජීවා ප්‍රසාදේ තැම්පත්ලේක නිරෝධ වෙනවා වගේ මේක නිරෝධ වෙන්නේ නැහැ. ඇයි මේක තැම්පත් වෙලා නිතර නිතර නිතර නිතර අරක මතක් වෙවි තියෙනවා. එහෙනම් මේ ලෝකේ හැම දෙයක්ම පේනවා නම් ඒක පේන්න හැරියොත් එයාට අවශ්‍ය ප්‍රමාණය විතරක් එයා ගත්තා. ඒ ප්‍රමාණය ටික වෙලාවකින් එයා නිරෝධ කරනවා. ඇයෙන් ආගන්නේ ඇයෙන් දරිනවා. එයාට අවශ්‍ය ටික එයා ආගන්නවා. ඒක නිරෝධ කරලා යනවා. දැනෙන්නේ දැනන්නේ මොනවද කියලා බලන්නේ. හැබැයි දැනෙන්න හරිනවා. එයාට අවශ්‍ය දේ දැන ගන්නවා. ඒක එහෙම දැනීම නැති වෙලා යනවා. එයා වාඩි වෙලා අරක කොහමද කරන්නේ මේක කොහමද ආවල් උපාසක මාත්‍ය ගෙන්න ගන්න ඕනේ කොහමද අපි එහෙම කල්පනා කරන්නේ හිතන්නේ හිතෙන් අරිනවා. එතකොට එයාට කැමති දේ හිතනවා. එයාට කැමති දේ හිතන පස්සේ සෑයීමටපත් වෙන නිවෙනවා. දැන් බලන්න උපාසක මාත්‍ය කෙනෙක් කැමති ගිලම්පස වලට කාට බොන්නේ. එයාට අපි කාට කදුන හරි සන්තෝෂයෙන් බොනවා. බිව්වට පස්සේ එයාගේ සිත නිවෙනවා. එකන දෙයියෝ දැක්කා වගේ සන්තෝෂය. එයා කැමති නැහැ පැණිබීම බොන්න. ගිලම්පසට පැණිබීම එකක් දෙනවා. එයා අන්නක කාට ටිකක් තිබුණා නම් කොච්චරද මේක සම්පූර්ණ ඩයි එකක් නෙමෙයි දුන්නේ. දැන් එයා අකමැත්තෙන් බොනවා. අර කර සෑයීමටපත් වුණාම සිත නිවෙනවා. සෑයීමටපත් වෙන්නේ නැති වෙනකොට සිත නිවෙන්නේ නැහැ. දැන් අම්බ කරලා මාංශි වෙච්ච කෙනෙක්ගෙන් ගිලාන ඇයි ඔච්චර මෙච්චර මාසෙනේ සෑයීමටපත් වෙන්නේ අපේ ආන්දුනේ. ලක්ෂ 10ක් මට එකතුනොත් පොතේ දැම්මොත් සෑයීමටපත් වෙනවා. තාම 8500යි තියෙන්නේ. සෑයීමටපත් වෙන. එහෙනම් මේ සිතේ ස්වභාවයක් තමයි සෑයීමටපත් වෙනවාම නිවන ස්වභාවය. එහෙනම් එයා සෑයීමටපත් වෙන කොහොමද? එයාට කැමති දේ දෙන්න ඕනේ. එයාට කැමති දේ මොනවද? එයාට කැමති විදිහට හිතෙන්න අරිනවා. එයාට කැමති විදිහට පේන්න අරිනවා. එයාට කැමති විදිහට ඇයෙන්න අරිනවා. එයාට කැමති විදිහට දැනෙන්න අරිනවා. අන්න එයාට කැමති නිසා එයා නිවෙනවා. එහෙනම් මේ ආනාපාන සතිය තුළ මේ විදර්ශනාවෙන් අපි ටිකක් ගැඹුරට බලනකොට අපට හොඳට පෑදිලි වෙන එකක් තමයි අපිට මේ ලෝකේ මාන්සි වෙලා අමාරුවෙන් වඩවන්න මොකවත් නැහැ. ඇස් දෙකේ උපාසක මාත්‍ය මේ වාගිනිටියත් පේනවනේ. දැන් වාගෙන ඉන්නවා. දැන් උපාසක මාත්‍ය හිතන මේ රිලව් ගවිලා ඇල්මට් එක අරන් ගිල්ලා දන්නේත් නැහැ. ඇල්මට් එක අරගෙන ගිලා කොහෙද දාලා තිබුණා නම් ගන්න පුළුවන්. උ ගයේ ගිලා පටලෙව්ව. දැන් ගයේ යන්න එපා. දැන් බයික් එක සම්පූර්ණයෙන් පේනව නේද? ඇල්මට් එක පේනවනේ. ඒක තියෙන්නේ හැට. නමුත් මේ ඇස් දෙක වාලා තියෙද්දී මේ චක්කු ප්‍රසාදයේ ගබඩා වෙලා තියෙන ඔක්කොම රූප ඒවා ඔක්කොම පේනවා. එහෙනම් මේ චක්කුව කොච්චර අන්ධ කෙරුවා උලක් අරගෙන මේක ඇනගත්තත් රූප පේනවා. ඇයි මේ චක්කු ප්‍රසාදයේ ගබඩා වෙලා තියෙන ඔක්කොම රූප. ඒව අවදි වෙන්න අර න්‍යාස්තිය ඒ කියන්නේ මේ චක්කු ප්‍රසාදයේ මධ්‍යස්තය තියෙන දේ කම්පණයට විසිරෙන්න විසිරෙන්න අර ඔක්කොම මැවිලා පේනවා. උපාසක මාත්‍යා ගිය මාසේ මේ අර අනුරාධපුරෙන් එනකොට අලියෙක් හම්බ වුණාලු. දාන අලිය නෙමෙයි ඇතෙක් දළ දෙක තිබුණානේ. දැන් ඒ අලියා මැවිලා පේන්නේ නැද්ද? ඕ හොඬවැලත් එක්ක පාර මැදගෙනගෙන කකුල් අරමයක කොලා බලාගෙන ඉන්නවා නිකා පිර දකින්නකොට ඒ සුරූප දැන් ඒ ගස්කොලන් පාර ඔක්කොම පේනවනේ. අනුරාධපුරේට මෙතනට කිලෝමීටර 50ක් විතර තියෙනවා. දැන් ඒ අලියා කොහමද පේන්නේ? අර චක්කුවේ කැටම්පතුෙන් අර රූප ටික නැවත මැවෙනවා. උපාසක මාත්‍ර ගියසරේ සමිතිය අර මාත්‍ය බැන්නලු නේද? අර වැඩේනේ ටිකක් අවවාදයක් දෙනකොට ප්‍රසිද්ධිය දෙන්න නැතු පුද්ගලික දෙන්න එපා. අර වැඩිහිටියට මොකවත් නැහැ නේ මොලේ. ප්‍රසිද්ධිය මාව නැකිටලා බැන්න දැන් ආයි මං කොහොමද සමිතියට යන්නේ? දැන් සමිතිය ඉවර වෙලා මාස කද 6යි. දැනුත් අර බැනුන් ටික ඇයෙනවා. එහෙනම් මේ සෝතේ ප්‍රසාදය තුල තියෙන තැම්පතුෙන් අර කැයෙනවා. මේ විදිහට බැන්නේ මේ වචන කිව්වේ මේ විදිහටයි කළේ. එතකොට ඒ සිද්ධිය චක්කුවෙන් පේනවා. සෝතෙන් ඇයෙනවා. කාපුදේ ජීවා වලට දැනෙනවා කෙල උනනවා අර කෑම જાතිය නම කිනෝට කෙල එනවා ඇයි ජීවා වල එහෙනම් මේ හැම දේ තුලම ගබඩා වලින් ඒ රස දේවල් ඒක තුලින් පෙන්නනවා ගඳ දේවල් එහා තුල ගබඩාවෙන් එහා පෙන්නනවා රූප ටික එහාගේ ගබඩාවෙන් පෙන්නනවා ශබ්ද ටික එහාගේ ගබඩාවෙන් පෙන්නනවා පොළු පාරක් අදනා ඇඟ ඉරිවැටුණා මට එදා කොහොමද මේ ප්‍රසාදේ පොට්ටබ්බ ප්‍රසාදේ තැම්පතුලින් ඒක ඒ විදිහටම පෙන්නනවා ඒ විදිහටම හිතනවා ඒ කාලේ මොනතරම් ආදරෙන් කරුණාවෙන් කතා කළාද මිනිස්සු වෙනස් වෙනවා බලන්න අද මට නයි වෛරෙන් වාගේ පලි ගන්නවා එදා හිටපු මිතුරු ආද මගේ අතුරා මිනිස්සු වෙනස් වෙලා දැන් ඒ සිතට දැනෙනවා එන මේ හැම දෙයක්ම මේ අවදි වෙනවා අවදි වෙන නිසා මේ නාම රූප සංස්කාර සංඥා ධර්මත් එක්ක අපි ගැටෙනවා ඒ ගැටෙනකොට අපි බලාපොරොත්තු වෙනවානේ මේ ප්‍රශ්නේ නිදහස් වෙන්න ඕනේ මේක මේ විදිහට නැතුව අන්න ඒ බලාපොරොත්තුත් එක්ක ගැටෙනකොට අලුත් කර්ම ඇදෙනවා මේක තමයි මේ මිනිස්සු ඔක්කොම නැවත ඉපදෙන්න ප්‍රධාන හේතු කීපයකින් එක හේතුවක්. එතකොට දැන් මේ ආනාපාන සතිය මේ විදර්ශනාව කරනකොටගෙන වඩන භාවනා යෝගියා තේරුම් ගන්නවා එයාට අවශ්‍ය තරම ගන්න එයා දන්නවනම්. අවශ්‍ය තරම් එයාට එළියට දාන්නත් එයා දන්නවනම්. පේනකොට ඇසට අවශ්‍ය දේ එයා ගත්තද? ශබ්ද කනට අවශ්‍ය තරම එයා ගත්තද? ගඳ එයාට අවශ්‍ය තරම් ගත්තද? සිතවිලි එයාට අවශ්‍ය දේ අහිතපුවාද මම මොකටද මට ඕන අරමුණ යා කියලා එයා පොරබදින්නේ දඟල් දාලා මාංචි දාලා මං ගැටගන්නේ නැහැ එයා කැමති දේ එයාට ඉතින් නරිනවා ඒක දිහා බලාගෙන ඉන්නවා එයා මොකත් හිතන්නේ නැහැ ඉතින් නරිනවා බලන්නේ පේන් දරිනවා අහන්නේ ඇහෙන් දරිනවා දැන් එයා නිවනට සුදුසුකම් ලබනවා එහෙනම් මේ ආනාපාන සතිය තුලින් අපට මේ විදර්ශනානු භාවයෙන් අපි දකිනකොට අපට පෑදිලි පේන එකක් තමයි මේ ලෝකේ භාවනාව කියලා වඩන්න මොකවත් නැහැ මේ දේවල් දිහා බලාගෙන ඉන්න තියෙන්නේ. භාවනා කරන්නේ නැහැ කියන භාවනාවයි අපිට කරන්න වෙලා තියෙන්නේ. එහෙනම් අපි මොනවද බලන්නේ? බැලෙන් දරිනවා. ඒ බැලෙන බව දන්නවා අපි. ආන්නේ මොකවත් ඇහෙනවා. ඇහෙන බව දැනගෙන ඉන්නවා. මොකවත් හිතන්නේ ඇයි අපි එක අරමුණක ඉන්න කියලා හිතන්න. ඒක විඩාවක්, ඒක ක්‍රියාවක්. එතකොට කර්ම ඇදෙනවා. හැබැයි හිතන බව දන්නවා. ඒ හිතන දේ දිහා බලාගෙන ඉන්නවා. එහෙනම් වැඩ නැවතෙන්න තියෙන එකම ක්‍රමය තමයි වැඩ නොකර හිඳීම. දැන් අපි කියනවා වැඩ කරන්නේ නැතුව ඉන්න එක මොනතරම් විවේකයක්ද? ඒතොර වැඩ කරන්නේ නැතුව ඉන්න එක විවේකෙයි කියලා එයා දන්නවා. හැබැයි වැඩ නවත්තන්නේ නැහැ එයා. එයා තාම වැඩ කරගෙන තමයි කියන්නේ. අවසට ගිහ හොඳ විවේකයක් ගන්න උන්ට නාලා කෑම කාලා නිදා ගන්න ඕනේ. ඇයි? එයාට දන්න මේ වැඩ කරන එක නැවතුත් විවේකයි. එහෙනම් අපේ නිවීම තියෙන්නේ වැඩ නැවතීම තුලින් නම් ආයතනයි වැඩ ටික නවත්තනවා. මොනවද පේනවා ඇයෙනවා දැනෙනවා ඇඟෙනවා සිතනවා කියන මේ වැඩ ටික නවත්තන්න තියෙන්නේ. ඒවා මොකවත් කරන්නේ. එතකොට ආනාපාන සති භාවනාව තුලින් විදර්ශනාව වඩලා ඒක තුලින් රාහත් වෙන්න පුළුවන් කියලා බුදුහාමුදුර දේශනා කළේ මේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි අතර තියෙන ප්‍රමාණය ඇතුල් වෙන ප්‍රමාණය පිටත් වෙන ප්‍රමාණය එයා ගන්නවා රූප එයාට අවශ්‍ය නැතිනකොට එයා ඒක අමතක කරලා දානවා එයා ගන්නවා ශබ්ද එයාට අවශ්‍ය වෙනකොට ඒක අමතක කරලා දානවා එයා ගන්නවා ගන්ධ එයාට අවශ්‍ය නැති වෙනකොට ඒක අමතක කරලා දානවා එතකොට මේ ආයතන අයම ඒ ආයතන වලට අවශ්‍ය තරමට ඒ කටිය ගනුදෙනු කරගෙන යනවා නම් ඒවා ඒ මෝතවල ඇති වෙලා නැති වෙලා යනවා නම් ඒ නාමය රූපය ඇති වෙවි නැති වෙවි යන ස්වභාවයෙන් යුක්ත නම් මම මොකටද උපාසක මාත්‍යා විශේෂයෙන් වාඩි වෙලා මේවා බලන්න ඕයන්න යන්නේ මේවත් එක ගනුදෙනු කරන්න යන්නේ මේවා වෙනස් කරන්න හදන්නේ මට ඕන අරමුණක තියලා මම මොකටද මේගොල්ලෝ කලබල කරවන්නේ දැන් භාවනාව යනු භාවනා කරනවා කියන එකට වඩා මම භාවනා නොකරමි කියන එක තුලින් 100 ඉඳීමත් අරකම තමයි. භාවනාව කරන කෙනා භාවනාවේ 100 ඉන්න එකයි භාවනා කරන්නේ නැහැ කියන එක පිළිබඳ 100 ඉන්න දෙකම එකයි දෙකම චිත්තානුපස්සනාවනේ. එනම් මේ ආනාපාන සතිය තුල ඒ වඩන කමඨානම අපේ ජීවිතයේ සියලුම වැඩ රාජකාරී කරගෙන වඩන්න පුළුවන්. ඒක කොයි ආකාරයටද මේ දෛනික කටයුතු හැම දේ තුලම නිරත වෙනවා, හැම කටයුත්තක්ම කරනවා, හැම කටයුත්තකටම සම්බන්ධ වෙනවා, නිරත වෙනවා. හැබැයි කිසිම දෙයකට බැඳෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. ඒ කියන කර්ම හැදෙන්නේ නැහැ. එනම් පේන බව, ඇයෙන බව, දැනෙන බව, ඇඟෙන බව, සිතෙන බව අපිට දැනගන්න විතරයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒවා මොකවත් බලන්න හාන්න මොනවද දැන් කියන්නේ. කවුද දන්නේ මේ කතා කරන්නේ? කවුරු ගැන දන්නේ කතා කරන්නේ? ඇයි එයාට මෙච්චර විවේචනය කරන්නේ? මොකද්ද දන්න ප්‍රශ්නේ කියලා ඒවා ගවේෂණය කරන්න යන්නේ, හොයන්න බලන්න යන්නේ. ඒවා හොයන බල නිසා බුදුහාමුදුරුවෝ කියනවා මේ ඕපදූප හොයන්න එපා. ඉස්වචන කතා කරන්න එපා. අනුන්ගේ දේවල් එකට මේ මොකොත් මේ උත්තර දෙන්න යන්න එපා. පරුස අවාච්‍ය, පිසුනා අවාච්‍ය, සම්පප, ලාප, ව්‍යාපාද, චේතනා මේ ඔක්කොම භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේක තමයි. අර පේන එක පේන්න හරින් නැහැ. පේන්නේ මොනවද කියලා හොයලා බලල එකට කරුණු කියන්න යනවා. ඇයෙන බව දැනගෙන යන්නේ නැවතිලා ඔව් ඔව් මටත් ආරංචි මේ මිනිස්සු මාළු අල්ලනවා බලන්න. මේ මිනිස්සු අපට ආරාධනා කළාද? අන්න මේ විදිහට මේ ආයතන අයවලට මේ ඇයෙනවා, පේනවා, දැනෙනවා, අඟිනවා, සිතෙනවාට අපි උත්තර බඳින්න යනවා. ඒවත් එක ගැටෙන්න යනවා, ඇලෙන්න යනවා. ඒ නිසා තමයි මිනිස්සු නැවත නැවත ඉපදෙන්නේ. ඉපදීම නවත්තන එක හරි සරල ක්‍රමවේදයක්. මේක දිහා බලාගෙන ඉන්න තියෙන්නේ පාස්සම. දැන් ආනාපාන සතිය මේ වඩන්න පුළුවන්. මේ වඩන්න පුළුවන්. දැන් කනට අවශ්‍ය තරම විතරනේ ගන්න පුළුවන්. ඒකට අදුම කන් අඩිය බැලෙනවා. දිවට ඒකට ගන්න පුළුවන් ප්‍රමාණය විතරනේ ඒකට වඩා ගත්තොත් වමන යනවා. එතකොට දැන් නාසයට ගන්න පුළුවන් ප්‍රමාණය විතරනේ ගන්න පුළුවන් ඊට වඩා ගත්තොත් මුස්ම ඉරවල මැරෙනවා. එතකොට මේ ආයතන ඔක්කොම තම තමන්ගේ ප්‍රමාණවල් දන්නවනම් ඒගොල්ල ප්‍රමාණයන් දැනගෙන හරියට ගනුදෙනු කරනවනම් ඒකේ මොකවත් අපට ප්‍රශ්නයක් වියදමක් නැත්තම් අපිට තියෙන පාසක මත ඒක දිහා බලාගෙන ඉන්නනේ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ දිහා බලාගෙන ඉන්න. වෙනස් කරන්න යන්න එපා, ඇලෙන්න ගැටෙන්න යන්න එපා කියලා. මේක කමටහනක් වශයෙන් මඩන්නා.